ඒ අමානිවන් සුව බොහෝ දුර නොවේ. මහා සතිපට්ඨාන සූත්‍රය. පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේ. සාදර සිතින් පිළිගන්වමි. අතිශයින්ම දුර්ලභව ලද මේ මනුෂ්‍ය ජීවිතයේ සනාතන රැකවරණය උදෙසා තම චින්තනය මෙහෙයවා ගැනීමේ හැකියාවෙන් යුතු භාග්‍ය සම්පන්න මනුෂ්‍යයින් වෙත. සම්පාදකගේ. අප දන්නා කාලයේ සිට වෙන කවර දාටත් වඩා ධර්මය ගැන කතාබස් කිරීමේ උනන්දුවක් වර්තමානයේ පවතින බව පැහැදිලිව පෙනෙන කරුණකි. එය යහපත් නිමිත්තක් ලෙස සැලකිය හැකිය. එහෙත් තමා විසින් සොයමින් සිටින, කතාබස් කරමින් සිටින ඒ ධර්මය කුමක් දැයි තමාටවත් නිරවුල් ලෙස තෝරා බේරා ගැනීමේ හැකියාවක් බොහෝ දෙනෙකු තුල තිබේද යනු සැක සහිතය. එයට හේතුව සද්ධර්මයේ නාමයෙන් විවිධ මතිමතාන්තර වාද විවාද වලින් සංකීර්ණ වූ පරිසරයක් තිබීමයි. සමහරුන් ධර්මයේ හැටියට පවසන්නේ පුදුමාකාර දේවල්ය. කාබී හැඳ පැළඳ ජීවත් වීම උදෙසාම පමණක් ධර්මය කතා කළ යුතු බව කියයි. මෙලොව හා පරලොව දෙකෙහිම සුරක්ෂිතභාවය පිණිස මේ ජීවිතය තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමේ වටිනාකමක් ඔවුන් නොදකිති. එය මහත් අවාසනාවකි. එබඳු පිරිස්කෙන් ධර්මය ඇසීම තුළ ධර්මයෙන් ඵල නෙලා ගත නොහැකිය. එබඳු ධර්මයක් අසා අන්ධ බාල පුතක්ජන භාවයෙන් නම් මේ ජීවිතය කිසි දිනක නිදහස් කරගත නොහැකිය. එහෙත් නිතිපතා ධර්මයේ ගුණ පාලියෙන් කියන ඔබ එහි තේරුම ඉගෙනගෙන තිබේද? බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සත් ධර්මය ස්වාක්කාතෝ භගවතා ධම්මෝ මේ ජීවිතයේ තුලදීම දැකිය හැකිනම් සන්දිට්ටික සෑම කාලයකම අවබෝධ කළ හැකිනම් අකාලික ඇවිත් අවබෝධ කරන්නේ යැයි හඬ නගා පැවසිය හැකිනම් ඒහි පස්සික තමා තුළම දැකිය යුතුනම් ඕපනායික බුද්ධිමත් මනුෂ්‍යයාට ප්‍රත්‍යක්ෂ කරගත හැකිනම් පච්චත්තම් වේදි තබ්බෝ විඤ්ඤූහි. නොපෙනෙන ලෝකයක නොපෙනෙන අනාගතයකට ධර්මාවබෝධය කල් දැම්මේ සමහරුන්ගේ තීරණයන්හි ඇති භයානකකම සිතින් සිතාගත නොහැකි තරම් මෝහමූලිකය. ධර්මය වනාහි මේ ජීවිතයේදී අවබෝධ කළ නොහැකි දෙයක් නම් බුදුවරුන්ගේ පහළවීමෙන් සද්ධර්මය දේශනා කිරීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? යම් හේයකින් මේ ජීවිතයේදී ධර්මය අවබෝධ නොකළ හැකිනම් කිසිදාක රහතන් වහන්සේලා මාර්ගඵලලාභීන් පහළ විය නොහැකිය. එහෙත් ඓතිහාසිකව කෝටි වාරයකටත් වඩා ඔප්පු වී තිබෙන සත්‍යය නොවේ. මේ ජීවිතයේදීම අරහත්වේ සාක්ෂාත් කළ උතුමෝ අපමණවත් සිටියහ. මාර්ගඵලලාභීහු අපමණවත් සිටියහ. දැනුදු මේ සද්ධර්ම මාර්ගයේ අල්ප මාත්‍ර අඩුපාඩුවක් නැත. ඒ ගැන කිසිසේත් සැක උපදවා ගත යුතු නැත. මේ සද්ධර්මය ඉරහඳටත් වඩා ප්‍රභාෂවරය, ජීවමානය. ඔව්, ජීවමානය. ඉතින් මේ ජීවමාන ශ්‍රී සද්ධර්මය බුදුරජාණන් වහන්සේ විසින් වදාළ විදි නොපිරිහෙලා අනුගමනය කරත්නම් අදද ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කළ හැකිය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමෙන් ජීවිතය අවබෝධ කිරීම නම් වූ එහි ඵල නෙලා ගත හැකි බව ඒකාන්ත සත්‍යකි. සදහැති ශ්‍රාවකයන් ඊනියා ධර්ම විවරණ වලින් අහේතුක පසුබෑමක් ඇති කරගත යුතු නැත. සැක නොකළ යුතුය. ගිහි ජීවිතයේදී මාර්ගඵල ලැබිය හැකිද යනු සමහරුන් අසන බොළඳ ප්‍රශ්නයකි. ගිහි ජීවිතයේ මාර්ගඵල නොලැබිය හැකිනම් කිසිදාක නොලැබිය හැකිය. එහෙත් ගිහි ජීවිතයේ තුල ආර්ය මාර්ගයේ පුරුදු පුහුණු කොට එහි ඵල නෙලාගත් අපමණ ගිහි පිරිස් වූහ. පැවිද්දන් ගැන කවර කතාද? මාර්ගය යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සතර සතිපට්ඨානය ඔස්සේ ඒ මාර්ගය අනුගමනය කළ යුතුයි. ඵලය යනු ඒ මාර්ගය අනුගමනය කිරීම තුළින් තමා තුළ ඇතිවන ජීවිතාවබෝධය නිසා සංයෝජන ධර්මයන් ප්‍රහීන වීමයි. එය තනිකරම අවබෝධයක් තුළින් ඇතිවිය යුතු දෙයකි. මට අසවල් මාර්ගය ඵලය පහළ වේවා, මට අසවල් ඥාන පහළ වේවායි අදිෂ්ඨාන කරමින් මායාකාරී සිතේ මායාවන්ට හසුවීම මුලාවේම කොටසක් මිස වෙන දෙයක් නොවේ. සමහරුන් පෙන්වා දෙන පිළිවෙලට එසේ අදිෂ්ඨාන බලයෙන් මාර්ගඵල ලැබිය හැකිනම් බුදුන් වදාළ ධර්මයක් කුමකටද? මහත් කැපවීමකින් සකස් කරන ලද ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ නම් වූ මේ සතිපට්ඨාන සූත්‍ර විවරණය එක්වරක් පමණක් කියවා පසක තබන්න එපා. හස්ත සාර වස්සුවක් පරිද්දෙන් ඔබ ළඟම තබාගෙන යලි යලිත් කියවන්න, යලි යලිත් තේරුම් ගන්න, යලි යලිත් පුරුදු පුහුණු කරන්න. එවිට දුර්ලභව ලබන ලද මේ මිනිස් ජීවිතය ඒකාන්තයෙන්ම සතර අපායෙන් නිදහස් වීම පිණිසත්, සංසාර දුකින් එතර වීම පිණිසත් අතිශයින්ම ආශ්චර්යවත් වූ මේ ශ්‍රී සද්ධර්මය ඒකාන්තයෙන්ම උපකාර වනු නියතය. මේ ග්‍රන්ථ රත්නය සකස් කිරීමේදී මහත් ශ්‍රද්ධාවෙන් යුතුව මට උපකාරී වූ සෝදුපත් බැලූ පූජ්‍ය ගම්පහ පාසාදික ස්වාමීන් වහන්සේ ඇතුළු උපකාරී වූ සැමට මේ ජීවිතයේදීම ධර්මාවබෝධය වේවා. මේ අමූල්‍ය ග්‍රන්ථ රත්නය පිළිබඳ අපගේ අදහස් අප කල්යාණ මිත්‍ර දයාවංශ ජයකොඩි මහතා වෙත යොමු කළ සැනින්ම මෙය සදහවත් ඔබ අතට පත් කිරීමට එතුමා බලවත් කැමැත්තෙන් ඉදිරිපත් විය. එතුමා ඇතුළු එම පවුලේ සැමටත් දයාවංශ ජයකොඩි සහ සමාගමේ කාර්ය මණ්ඩලයටත් ජීවිතාවබෝධය පිණිස මේ පින හේතු වේවා. සියලු බුද්ධිමත් මනුෂ්‍යයන් හට තම චින්තනය තමන්ගේම ජීවිතාවබෝධය පිණිස යොමු කර ගැනීමේ හැකියාව ඇති වේවා. කිරිබත්ගොඩ ඥානානන්ද හිමි, මහමෙවුනාව භාවනා අසපුව වඩුවාව පොල්ගහවෙල. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පදගතාර්ථ. නමෝ ගෞරවාර්ධර නමස්කාර වේවා. තස්ස භගවතෝ ඒ පරමෝත්තම භාග්‍යවන්ත වූ අරහතෝ සියලු කෙලෙස් වලින් දුරුවීම නිසා සදා පිවිතුරු සිතක් ඇති සම්මා සම්බුද්දස්ස. ස්වකීය වජ්‍රමය අදිෂ්ඨාන බලයෙන්ද පරම ගම්භීර ඥාන බලමහිමයෙන්ද යුතුව ගුරු උපදේශ රහිතව චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කොට සම්‍යක් සම්බුද්ධත්වයට පත්වී වදාළ අපගේ ධර්ම ස්වාමී වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට පද ගැලපීම. ඒ පරමෝත්තම භාග්‍යවන්ත වූ සියලු කෙලෙස් වලින් දුරුවීම නිසා සදා පිවිතුරු සිතක් ඇති ස්වකීය වජ්‍රමය අදිෂ්ඨාන බලයෙන්ද පරම ගම්භීර ඥාන බල මහිමයෙන්ද යුතුව ගුරු උපදේශ රහිතව චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කොට සම්මයක් සම්බුද්ධත්වයට පත්වී වදාළ අපගේ ධර්ම ස්වාමී වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට ගෞරවාදර නමස්කාරය වේවා. විස්තරය. මුළු හදින්ම තෙරුවන් සරණ යෑමෙන් තථාගත ශ්‍රාවකභාවයට පත්වන දෙව්මිනිස් පිරිස නිතර බුදුගුණ සිහි කරමින් කල්යවති. එවිට ඔහු තම ශාස්ත්‍රූන් වහන්සේ මහා කරුණා, මහා ප්‍රඥා, 이르දි බල ආදී අපමණ ගුණ දකිමින් අසීමිත සතුටක් ලබති. එකල්හි හදවතෙහි පිරි ඉතිරි යන ශ්‍රද්ධා භක්තිය වෙනුවෙන් નિરાයාසයෙන් ඔවුන්ගේ මුවගට නැංවෙන ගෞරවාදර උත්තම නැමදීම මෙයින් හැඟවේ. ඒවම් මේ සුතං පදාර්ථ. ඒවම් මේ ආකාරයෙන් මේ මා විසින් සුතං අසා දැනගන්නා ලදී. පද ගැලපීම. මා විසින් මේ ආකාරයෙන් අසා දැනගන්නා ලදී. විස්තර. මේ වැකිය පවසන ලද්දේ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයාණන් වූ මහරහත් ආනන්ද මාහිමියන් වහන්සේ විසිනි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසුව දඹදිව රජගහ නුවර සප්තපර්ණීනම් ගල්ලෙන ඉදිරිපිටදී මහරහත් මහා කාශ්‍යප මාහිමියන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම ධර්ම සංගීතය සිදුවිය. එහිදී පන්සාලිස් වසරක් මුළුල්ලේ බුදුරජාණන් වහන්සේ විසින් දෙවි මිනිස් ලෝ සතුන් කෙරෙහි පතල මහා කරුණාවෙන් වදාළ ධර්මය හා විනය ඉතා ක්‍රමානුකූලව ලෙස සංග්‍රහ විය. ධර්මය ඇතුළත්ව තිබෙන්නේ නිකාය හෙවත් කොටස නමින් හැඳින්වෙන පූජනීය ග්‍රන්ථ රත්නයන්ටය. මේ මහා සතිපට්ඨාන සද්ධර්ම දේශනාව අයත් වන්නේ දීඝ නිකාය නමින් හැඳින්වෙන කොටසටය. එම ප්‍රථම ධර්ම සංගීතියේදී මහරහත් ආනන්ද මාහිමියන් වහන්සේ විසින් ජීවමාන බුදුරජාණන් වහන්සේ වෙතින් මේ මහා සතිපට්ඨාන සද්ධර්ම දේශනාව අසා දැනගත් බව පෙන්වා දුන් අයුරිය. ඒකං සමයං භගවා කුරුසු විහෙරති කම්මස්ස ධම්මං නාම කුරුණං නිගමෝ. පද අර්ථ. ඒකං සමයං එක්තරා අවස්ථාවකදී භගවා පරමෝත්තම භාග්‍යවන්ත වූ බුදුරජාණන් වහන්සේ. කුරුසු කුරු නමින් හැඳින්වෙන ප්‍රදේශයන්හි වර්තමාන ඉන්දියාවේ දිල්ලියෙහි. විහරති චාරිකාවේ වඩින අතරතුර වැඩවාසය කරන සේක. කම්මාස්ස ධම්මං නාම කම්මස්ස ධම්ම නම් ඇති. කුරුණං නිගමෝ කුරු ප්‍රදේශවාසීන්ගේ කුඩා නගරයෙහි. පද ගැලපීම. එක්තරා අවස්ථාවකදී පරමෝත්තම භාග්‍යවන්ත වූ බුදුරජාණන් වහන්සේ කුරු නමින් හැඳින්වෙන ප්‍රදේශයන්හි වර්තමාන ඉන්දියාවේ දිල්ලියෙහි කම්මාස්ස ධම්ම නමින් ඇති කුරු ප්‍රදේශවාසීන්ගේ කුඩා නගරයෙහි චාරිකාවේ වඩින අතරතුර වැඩවාසය කරන සේක. විස්තර. මෙම මහා සතිපට්ඨාන සූත්‍ර දේශනයට විස්තර වර්ණනා සපයන බොහෝ පොත්වල කුරු ජනපදයටම පමණක් ඇතැයි සැලසෙන සුවිශේෂ ලක්ෂණ කිහිපයක් පෙන්වා දී තිබේ. එනම් මේ කුරු ප්‍රදේශය බතින් බුලතින් ආඩ්‍ය වූ ඉතා සමෘද්ධිමත් නගරයකි. එම ප්‍රදේශවාසීහුද උපතින්ම ලද වහා වැටහෙන නුවණින් යුක්තහ. සාමාන්‍ය ජනයා නාන තොටේදී පවා සතිපට්ඨානය ගැන කතා බස් කරති. දැසි දස්සෝද සතිපට්ඨානය පුරුදු කරති. කොටින්ම ගිර උන් වැනි තිරසන් සතුන් පවා සතිපට්ඨානය පුරුදු කරති. එහෙත් බුද්ධිමත් ජනයා විසින් බුද්ධ වචනය ලෙස මහත් සම්භාවනාවෙන් පිළිගන්නා ලද සූත්‍ර ධර්මයන් නුවණින් යුතුව හදාරන කල්හි පෙනී යන්නේ කුරු ජනපද වාසීන්ටම පමණක් ඇතැයි සැලකෙන ඒ සුවිශේෂ ලක්ෂණ මහා සතිපට්ඨාන සද්ධර්ම දේශනාව කෙරෙහි ගෞරවය නිසා අතිශයෝක්තියෙන් ගොඩනගන ලද හුදු කතන්දර බවයි. බුදුරජාණන් වහන්සේ බොහෝ විට චාරිකාවේ වඩින්නේ තනිවම නොවේ. නිරතුරුවම සසර දුකින් මිදීම පිණිස ධර්ම විනය හදාරමින් සතර සතිපට්ඨාන ධර්මයන් වඩමින් සිටින ශ්‍රාවක භික්ෂූන් වහන්සේලාද පිරිවරාගෙන. එහෙයින් චාරිකාවේ වඩින අතර තාවකාලික නවාතැන්වල වැඩ සිටියේදී සද්ධර්මයේ දේශනා කිරීම උන්වහන්සේගේ සිරිතයි. එබඳු අවස්ථාවක් කම්මාස්ස ධම්ම නගරයේදී උදාවිය. එහිදී උන්වහන්සේ තම ශ්‍රාවක භික්ෂූන් වහන්සේලා අමතා මේ ශ්‍රද්ධර්ම දේශනය වදාරන ලද්දේ සතිපට්ඨාන විස්තරයේ වශයෙන් දැනගැනීමේ බලවත් ආශාවක් එම ශ්‍රාවකයන් තුල තිබෙන්නට ඇත. සතිපට්ඨාන නම් වූ මෙම දේශනය ගැන අතිශයෝක්තියක් ඇතිකරගෙන තිබෙන මේ අනවශ්‍ය කතන්දර නිසා සද්ධර්මය පිළිබඳ නොදත් බොහෝ දෙනෙකුන් හිතාගෙන සිටින්නේ බුදුරජාණන් වහන්සේ අනෙකුන් දේශනා තුළ සතිපට්ඨානය විස්තර නොවන බව වැනි අදහස්ය. එහෙයින් බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළින්ම මේ පිළිබඳව යථා තත්ත්වය විමසා දැන ගැනීම ප්‍රයෝජනවත්ය. වරක් සද්ධර්මය විස්තර වශයෙන් වටහා ගත යුත්තේ කෙසේදැයි චුන්ද හිමියන්ට විස්තර කරන බුදුරජාණන් වහන්සේ සද්ධර්මය යන වචනයට අර්ථ දක්වා වදාළේ මෙසේය. පින්වත් චුන්දයනි, මා විසින් ගුරු උපදේශ රහිතව ප්‍රත්‍යක්ෂ වශයෙන් ඇතිකරගත් අවබෝධ ඥානය තුළින් මේ සද්ධර්මය දේශනා කරනු ලබන්නේ. එමෙන්ම බොහෝ දෙවි මිනිස් ජනයා කෙරෙහි හිතසුව පිණිස සියලු ලෝකවාසීන් කෙරෙහි මහත් අනුකම්පාවෙනි දෙසනු ලබන්නේ. මේ සද්ධර්මය ලෙස මා විසින් නොයෙක් ක්‍රමයෙන් විස්තර කර දක්වන්නේ කුමක්ද? එනම් චුන්දයනි, මේ සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රදාන වීරයය, සතර ඉර්ධිපාදය, සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා යන අවබෝධයේ පිණිස තමා තුල පිහිටෙන ඉන්ද්‍රිය ධර්ම පසය, බල ධර්ම පසය, බොජ්ජංග ධර්ම සතය, අංග 8කින් සමන්විත ආර්ය මාර්ගයය, පාසාදික සුත්ත, දීඝනිකාය. මෙවැනිම අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ සමගි සම්පන්නව සද්ධර්මයට එකඟ වන ආකාරය පෙන්වා දුන්හ. එහිදී උන්වහන්සේගේ ශ්‍රාවකයන් අතර ආරවුලක් ඇති නොවන පරිදි සද්ධර්මය අවබෝධ කර ගැනීම පිළිබඳ ආනන්ද හිමියන්ගෙන් මෙසේ විමසූහ. පින්වත් ආනන්දයනි, මා විසින් ගුරු උපදේශ රහිතව ප්‍රත්‍යක්ෂ වශයෙන් ඇතිකරගත් අවබෝධක් ඥානයෙන් දේශනා කළේ කුමන ධර්මයක්ද? එනම් ආනන්දයනි, මේ සතර සතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රදාන වීරයාය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ය. පින්වත් ආනන්දයනි, ඒ මේ සද්ධර්මය පිළිබඳව දෙපසකට බෙදී වාද විවාද කරමින් සිටින භික්ෂූන් දෙදෙනෙකු ඔබ කොතැනක හෝ දැක තිබේද? නැත භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, මේ සද්ධර්මය පිළිබඳව දෙපසකට බෙදී වාද විවාද කරමින් සිටින භික්ෂූන් දෙදෙනෙකු මා කිසි තැනක දැක නැත. එහෙත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඇවෑමෙන් පසු භික්ෂූන් අතර ජීවන ප්‍රතිපදාව ගැන හෝ ප්‍රාතිමෝක්ෂ සංවරාදී සීලය ගැන හෝ වාද විවාද පටන් ගත්තොත් ඒකාන්තයෙන්ම දෙව්මිනිස් ලෝකයාට මහත් විපතකි. පින්වත් ආනන්දේනි, සැබවින්ම ජීවන ප්‍රතිපදාව ගැන හෝ ප්‍රාතිමෝක්ෂ සංවරාදී සීලය ගැන හෝ භික්ෂූන් අතර වාද විවාද හටගනිත් නම් එය එතරම් බලවත් නැතැයි කිව යුතුය. එහෙත් ආනන්දේනි, යම් හේයකින් මේ සද්ධර්ම මාර්ගය ගැන හෝ අවබෝධයේ පිණිස අනුගමනය කරන වැඩපිළිවෙල ගැන හෝ වාද විවාද පැන නගිත් නම් එය වනාහි දෙව්මිනිස් ලෝකයාට ඒකාන්තයෙන්ම මහත් විපතකි. සාමගාම සුත්ත මජ්ඣිම නිකාය. එයින් එක් කරුණක් ඉතාම පැහැදිලිව පෙනේ. එනම් ඉතාම පැහැදිලිව අවබෝධ කර හැකි ලෙස බුදුරජාණන් වහන්සේ දහම් දෙසා ඇති බවයි. ඒ බුද්ධ වචනය හරියාකාර ලෙස තේරුම් ගැනීමක් ශ්‍රාවකයා තුල තිබිය යුතුය. එසේ නොමැති ඌ විට විවිධාකාර අර්ථකථනයන් සමග ධර්මය මිශ්‍ර කරගනිමින් මංමුලාවකට පත්වීමට බොහෝ ඉඩකඩ තිබේ. සතිපට්ඨාන ධර්මය පිළිබඳවද දැනගත යුත්තේ මෙසේමය. බුදුරජාණන් වහන්සේ වදාළ සියලු සද්ධර්මය සතිපට්ඨානය මුල් කොටගත් සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ට අයත් බව දැන් ඉතා පැහැදිලිය. වර එක උත්තිය නම් තවුසෙක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ අනවශ්‍ය ප්‍රශ්න රාශියකින් උන්වහන්සේගෙන් අසන්නට පටන් ගති. ඔහුගේ අවබෝධයේ පිණිස හේතු නොවන ඒ ප්‍රශ්න පසක තැබූ උන්වහන්සේ ඉතා කෙටියෙන් මෙසේ වදාළහ. උත්තිය තාපසය, මා විසින් මේ සද්ධර්මය දෙසනු ලබන්නේ ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගත් පැහැදිලි නුවණකිනි. එහෙයින් මේ සද්ධර්මය සත්වයන්ගේ පිරිසිදු භාවය පිණිස සත්තානම් විසුද්ධියා පවති සෝක කිරීම් වැළපීම් වලින් මිදීම පිණිස සෝක පරිදේවානං සමතික්කමාය පවති කායික මානසික දුක්වලින් නිදහස් වීම පිණිස දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය පරම සත්‍ය යනු කුමක්දයි අවබෝධ කර ගැනීම පිණිස ඥායස්ස අධිගමාය පවති අමා මහ නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස පවති නිබ්බානස්ස සච්ච කිරියාය. උත්තිය තාපසය, මේ අරමුණු මුල් කොටය මා විසින් සද්ධර්මය දෙසනු ලබන්නේ මෙලෙසින් සද්ධර්මය දේශනා කිරීමෙහිලා උන්වහන්සේගේ මූලික අරමුණ විස්තර කළ කල්හි උත්තිය තවුසා ඊළඟට අසනු ලැබුවේ වර්තමානයේ සද්ධර්මයේ නොදත් බෞද්ධ නාමධාරීන් අසන වර්ගයේ ප්‍රශ්නයකි. හොඳයි, එහෙනම් බවත් ගෞතමයන් වහන්සේ විසින් ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගත් ඥානයෙන් යුතුව ඔය අරමුණින් යුතුව දහම් දෙසන විට ඒ ධර්මය අසා මුළු ලෝකේම නිවන් දකිනවාද? එසේ නැත්නම් ලෝකයෙන් තුන් කාලක් නිවන් දකිනවාද? එසේත් නැත්නම් ලෝකයෙන් භාගයක් නිවන් දකිනවාද? අනවශ්‍ය ප්‍රශ්න මැත්තේම සාඩම්බර ලෙස හැපෙමින් සිටින මේ තවුසාගේ ලාමක ප්‍රශ්නයට උන්වහන්සේගේ පිළිතුර ඌයේ නිහඬව වැඩ සිටීමයි. එවිට ආනන්ද හිමියන් උත්තිය තවුසා අමතා වදාලේ අනවශ්‍ය ප්‍රශ්න මැත්තේ තම කාලය අපතේ හරින කාටත් වටිනා උපදෙසකි. උත්තිය තාපසය, ඔබ පිළිතුරු සෙවීමට පළමුව ප්‍රශ්නය තෝරා බේරා ගත යුතුය. ඔය ප්‍රශ්නය ඇසිය යුත්තේ ඔය පිළිවෙලට නොවේ. මේ ලෝකේ යමක් නිවන් අවබෝධ කරගත් නම් ඒ කුමන ධර්මයක් වැඩිමෙන්දයි කියායි ඔය ප්‍රශ්නය ඇසිය යුත්තේ. එවිට ඒ ප්‍රශ්නයට සද්ධර්මයේ පිළිතුර මෙය වේ. අතීතේ යම් කෙනෙක් නිවන් අවබෝධ කළාහුද අනාගතයේ යම් කෙනෙක් නිවන් අවබෝධ කරන්නාහුද? වර්තමානයේ යම් කෙනෙක් නිවන් අවබෝධ කරද්ද? ඒ සියලු දෙනාම සිත අපිරිසිදු කරන කුසල සිත අපිරිසිදු කරන අකුසල ධර්ම දුරුකොට සතර සතිපට්ඨානයේ මනාකොට සිත පිහිටුවාගෙන හරියාකාර ලෙස අවබෝධයේ පිණිස පවතින අංග 7 සප්තබෝධ්‍යාංග දියුණු කර ගැනීමෙනි. උත්තිය සූත්‍රය, අංගුත්තර නිකාය. එසේනම් සද්ධර්මය හැටියට බුදුරජාණන් වහන්සේ වදාළ තාක් සියලු ධර්මය යතෝක්ත පාරිශුද්ධ අරමුණින් කිසිසේත් වෙන් වී නොමැත. එක් අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ සිය ශ්‍රාවක පිරිසට වදාළේ දුක පිණිස හේතුඵල ධර්ම සකස් වන ආකාරය, එනම් පටිච්ච සමුප්පාදය ගැනය. එමෙන්ම එම දුකින් මිදීම පිණිස හේතුඵල දහම අවබෝධ කරගත යුත්තේ කෙසේද යන්න ගැනය. එම දේශනය අවසානයේ සිය ශ්‍රාවකයන් අමතා උන්වහන්සේ මෙසේ වදාළහ. පින්වත් මහණෙනි, මෙය සිදුවන්නේ මේ ක්‍රමයටමය, වෙනත් ක්‍රමයකට නොවේ. එහෙයින් අවබෝධ කළ යුතු සත්‍ය තත්වය මෙය බව අදහා ගන්න. මුළු හදවතින්ම අදහා ගන්න. මෙය අවබෝධ කරගනිමින් නිසක බවට පත්වෙන්න, සැකයෙන් එතරවන්න. මේ ක්‍රමය අවබෝධ කරගැනීම තුළින් ඒකාන්තයෙන්ම ඔබට සියලු දුක් කෙලවර කළ හැකිය. පරිවිමංසන සුත්ත, සංයුක්ත නිකාය. එම දේශනය තුළ විස්තර වී තිබෙන්නේ පටිච්ච සමුප්පාදයයි. සතිපට්ඨාන යන වචනය එහි ඇතුළත් වී නැත. සතිපට්ඨානය යනු කුමක්දැයි සද්ධර්මය තුළින් හරියාකාර ලෙස අවබෝධ කර නොගත්තොත් විමසීම් රහිත ශ්‍රාවකයා කුමක්ද සිතන්නේ? එම දේශනය සතිපට්ඨානයට අයිති නැති බවයි. එහෙත් එම දේශනය කෙලින්ම ධම්මානුපස්සනාවට අයත් වේ. සද්ධර්මය අවබෝධ කර ගැනීමේදී ශ්‍රාවකයාගේ සිත නැමී පවතින්නේ සතර සතිපට්ඨානයටමය. කොටින්ම කීවොත් සතිපට්ඨානය යනු කුමක්දැයි හරියාකාර ලෙස අවබෝධ කරගත් ශ්‍රාවකයා හට සෑම බුද්ධ දේශනයකින්ම මනාකොට සතිපට්ඨානය දැක්ක හැකිය. ගුරුපදේශ රහිතව තමන් වහන්සේ විසින් ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ කරගත් මේ විස්මිත ඥාන සම්භාරය පිළිබඳව බාහිර සාක්ෂිකරුවන් සෙවීමට උන්වහන්සේට කිසිදු අවශ්‍යතාවයක් නොමැත. එහෙයින් උන්වහන්සේ විසින්ම සිංහනාදයක් පරිද්දෙන් තමන් වහන්සේ කවුරුන්දැයි ශ්‍රාවකයන්ට පැහැදිලි කළසේක. පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ යන නාමයට මෙවැනි තේරුමක්ද තිබේ. එනම් තථාගතයන් වහන්සේ යම් රාත්‍රියක ගුරු උපදේශ රහිතව මේ සද්ධර්මය ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගනිමින් සම්‍යක් සම්බුද්ධත්වයට පත් වූවාහුද? යම් රාත්‍රියක අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාන්නාහුද? ඒ අතර කාලය තුල, එනම් උන්වහන්සේ ජීවමානව වැඩ සිටින මුළු කාලය තුලම යමක් ප්‍රත්‍යක්ෂ යමක් ප්‍රකාශ කරද්ද, මතුකොට දක්වද්ද, විස්තර වශයෙන් පෙන්වා දෙද්ද, එය එසේම සිදුවේ, අන් ක්‍රමයකින් සිදු නොවේ. ඒ අදහසින්ද උන්වහන්සේ තථාගත නාමය ලබත්. ලෝකාවබෝධ සුත්ත, ඉතියුත්තක පාළි. බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය මුළු හදවතින්ම පිළිගත් ශ්‍රාවකයා හට මෙවන් වදන් ඇසීම පවා ප්‍රියජනකය. උන්වහන්සේ 45 වසරක් මුළුල්ලේ දේශනා කළ පරම පිවිතුරු ප්‍රථම බුද්ධ වචනයේ සිට උන්වහන්සේ පිරිනිවන් පානා මොහොතේ වදාළ අවසාන බුද්ධ වචනය තෙක් වූ මේ මහානීය ශ්‍රී සද්ධර්මය සතිපට්ඨාන යන තනි පදයට මැනවින් ගලපාලිය හැකිය. එහෙයින් මේ සතිපට්ඨාන සද්ධර්මය දේශනය පැවැත්වූ කුරු ජනපදය පිළිබඳව අතිශයෝක්තියකින් විස්සර වන කතන්දරයන්හි කිසිදු වැදගත්කමක් නොමැත. එවැනි කතන්දර මේ සද්ධර්මය අවබෝධ කර ගැනීමට බාධාවක් මිස රුකුලක් නොවේ. සත්‍ය තත්ත්වය මෙලෙසින් වඩාත් පැහැදිලි කරගතහොත් නිදහස් මනසින් සද්ධර්මය පිළිගන්නා නුවණැති අවංක ශ්‍රාවකයෙකු හට අද පවා මේ සද්ධර්මය අවබෝධ කරගැනීමේ කිසිදු බාධාවක් නොමැත. තථාගත ශ්‍රී සද්ධර්මය වනාහි කාලයේ පහර කෑමකට හසු නොවන අකාලික ධර්මයකි. මේ සද්ධර්මයට නිරන්තරයෙන් පහර වදින්නේ පෞද්ගලික මතිමතාන්තරයන්ගෙන් මනස පුරවාගත් හිතුවක්කාර ලෙසත් සම්ප්‍රදායික ලෙසත් ධර්මය විවරණය කරන ඊනියා ධර්මදරයන්ගෙනි.